නාලිකාව ඔස්සේ ධර්මදේශනාවන්ට සවන් දෙනු ලබන ධම ගවේෂ්‍ය වූ සදහබර පින්නතනේ අප මේ ඔස්සේ ධර්මදේශනාවන් කීපයක් කරමින් යෙදෙන උත්සාහය පිළිබඳව මා කැමැති මතක් කරන්න. අපේ උත්සාහය උනේ පුද්ගලයන් පුද්ගල සංවරයෙන් යුක්ත වූ පරලොව මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදෙමින් පරලොව සුගතිය සලසා ගන්නා වූ පරපුරක් සැදීමටත් වඩා ආරි සත්‍ය තේරුම් අරගෙන මේ ජීවිතය තුළම නිවීම සාක්ෂාත් කරගන්නේ කෙසේදයි කියන කරුණ පැහැදිලි කිරීමටයි. අපේ ධර්මදේශනාවල ඉලක්කය උනේ ඇයි? එම ඉලක්කයට පැමිණෙන්නට අප තීරණය කළේ නැත්නම් එය ධර්ම විරෝධී නොවනවායි අපි අදහස් කළේ. වක්කලි සූත්‍රයේ සඳහන් වෙන්නා වූ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන මේ වදන් ඔස්සේ ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සන්තෝ ධම්මං පස්සති. බුදුන් දැකීමට ධර්මයේ දැකීමයි අවශ්‍ය කියන එක එදාටත් අදටත් ඉදිරියටත් වළංගු වචනයක් කියන එක අපි විශ්වාස කරනවා. එබැවින් මේ සමාජය තුළ දෙයාකාර පුද්ගල ස්වභාවයක් තිබෙන බව අපි තේරුම් ගන්න තිබෙනවා. පළවෙනි පුද්ගල ස්වභාවය තමයි පැතිතා පවෙන් ඉවත් වී පුහුදුන් පුද්ගලයන් වශයෙන් යහපත් ජීවිත ගත කරන්න දරන උත්සාහය. ඒක එක්තරා ප්‍රාථමික ප්‍රතිපදාවක් වශයෙන් තමයි අප දකින්නේ බුදු පියාණන් වහන්සේ ලිඛලා වූ ගැඹුරු දහම් හමුවේදී. දෙවැනි එක තමයි උන්වහන්සේගේ වදාළ දහම වටහාගෙන ආර්ය භාවයටපත් වී දුක්වලට හේතු තමන්ගේ චිත්තසංතානෙන් ඉවත් කර ගැනීම සඳහා අදාදම උත්සාහ දරන්නා වූ පිරිසක් සිටින බව. නමුත් ඒ පිරිසක් සිටිනවායි කියුවට බහුතර පිරිසක් සිටින බවක් නෙමෙයි අපි දකින්නේ. එහෙම සොයමින් යන පිරිසක් සිටින බව. ඔවුන්ම තීරණය කරන්නට ඔවුන්ට සේවදී සමුහී තිබෙනවාද කියන එක. නමුත් එහෙම බුදුදහමින් පෙන්වන උත්තරීතර සැනසීම මරණයන් මතුවට කල නොදමා අනාගත බුදුවරයෙකුගේ සසනට බාර නොදී ලබාගත් මිනිස් ජීවිතය තුළ සාධම් හමුවේ නම් ඒ දේ කරගත හැකි බවට විශ්වාස කරන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පිරිස් මේ සමාජය තුළ සිටිනවා. ඔවුන්ගේ දැක්ම අවදි කර ගැනීමට අදාළ වෙන ආකාරයේ ධර්මදේශනා තමයි අප පැහැදිලි කරන්න ලැබුවේ. අදත් අපි ඉබඳු ධම් කරුණක් පැහැදිලි කිරීම ආරම්භ කරගෙන තමයි ආදර්ශ පාඨයේ වශයෙන් කිසියම් ගාථාවක් ගනු ලැබුවේ. මේ ගාථාව ඒ සඳහන් වෙන කරුණ ඉතාමත් ගැඹුරුයි කියන එක හිතන්න වෙනවා. ගැඹුරු විශේෂ පිළිබඳ අවබෝධයක් නැති නැත්නම් ගම්විරේසු තානාතාමේසු පඤ්ඤා චක්කෝං කමති කියන මේ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා ඇස යොමු වීම කියන එක නැපි අයට මේ ගාථා ධර්මය ලෞකික අර්ථයෙන් සරල අර්ථයකින් විග්‍රහ කරන්න පුළුවන්. අපි එහෙම විග්‍රහ කරනවා දැකලත් තිබෙනවා. ඒහෙත් ගැඹුරින් හොයා බැලුව විට මෙහි පෙන්වන දේ අප මේ සමාජයට පැහැදිලි කරන්නට වෙනවා. ඒ ගැඹුරින් පෙන්වන දේ තමයි මේ ගාථාවේ පවතින්නේ. නොගැඹුරින් පෙන්වන දේ කුමක්දයි අපි වටහා ගන්නට වෙනවා. වටහා ගැනීම තුළ නොගැඹුරේ තියෙන අනවබෝධයෙන් ඉවත් වී ගැඹුරේ තියෙන අවබෝධය කරා යන්නට මෙම ධර්මදේශනා උපයෝගී කරගන්න පුළුවන්. කම්මස්සකාරකෝ නැති කීරකින් කියන්නේ කර්ම කරන්නේ නැත. විපාකස්ස චේදකෝ විපාක විඳින්නෙත් නැත කියලා පෙන්නනවා. නමුත් මේ අර නොගැඹුරු තැන ඉඳලා බලන්න නෙමෙයි මේ පෙන්වන්නේ. සුද්ධ ධම්මා පවත්තම්පි. සුද්ධ වූ ස්කන්ධ ධර්ම පමණක් පවතිනවා. ඒව ඒතං සම්මදස්සනම් මෙහෙම දකින්න පුළුවන් නම් තමයි සම්මාදිට්ඨිය. යහපත් දැක්ම වෙන්නේ මෙහෙම දකින්න පුළුවන් නම් කියන එක. එතකොට එහෙම දකින්න බැරි කියන එක තමයි කොහොඳුන් කියන එකේ තේරුම. ඒ වගේම මෙතන සුද්ධ ධම්මා පවත්තම්පි කියන වචනේ විරුද්ධාර්ථය ගත්තාම අශුද්ධ ධර්මයක් තියෙනවායි කියන එක තේරුම් ගන්න ඕන. අන සුද්ධ ධර්මයන්ටපත් වීම සඳහා අශුද්ධ ධර්මයන් වටහාගෙන අශුද්ධ ධර්මයන්ගෙන් නිදහස් වීම අවශ්‍ය වෙනවා. සුද්ධ වූ ස්කන්ධයන් පමණක් පවතී. මේ වළංගුවන්නේ බුදුන්තර රහතුන්ට. උන්වහන්සේලා එදිනෙදා දෛනික කටයුතු කරන විට ඒ සෑම කටයුත්තක් සඳහාම පහළ වෙන සිත්වලට කියන්නේ ක්‍රියාසිත. ක්‍රියාසිත් කියන එකේ තේරුම එහි පව හෝ පින් සිදුවීමක් නැහැ කියන එක. එතකොට එහි පවතින්නේ සුද්ධ ස්කන්ධයන් කියන එකේ තේරුම රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ සහ විඥාන ස්කන්ධ කියන එකයි. ඒ තමයි සුද්ධ වූ ධර්මයන්. එවිට අසුද්ධ වූ ධර්මයන් කුමක්දයි හොයාගන්න ඕනේ. අසුද්ධ ධර්මයන් තමයි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ සහ විඥාන උපාදානස්කන්ධ යන මේවා. අනේ අසුද්ධ ධර්මයන්ෙහිදී කර්මස්සකාරකෝ නැති නෙමෙයි කර්ම කරන්නේ ඉන්නවා. අසුද්ධ ධර්මයන්ෙහි විපාක විඳින්නෙකුත් ඉන්නවා. දැන් ඔය බුදු පියාණන් වහන්සේ වදාළ කර්ම සූත්‍ර කොටස තියෙනත් අංගුත්තර නිකායේ නැත්නම් සම්ම නිදාන සූත්‍රයක් පවතිනවා. ඒවහි දේශනා කරන අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකම්. එතකොට අන්න කර්ම කිරීමකුත් තියෙනවා විපාකෙකුත් තියෙනවා. සුක්ඛං සුක්ඛ විපාකම්. කර්ම කිරීමකුත් තියෙනවා පාපකුත් තියෙනවා. ඒ සුද්ධ ධර්මයන් හිදී නෙමෙයි අසුද්ධ ධර්මයන් හිදී කියලා තේරුම් ගන්න වෙනවා. එවිට අපට පෘථග්ජන ස්වභාවය තුළ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම කොහොමද, ආර්ය භාවය තුළ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම කොහොමද ඒ තේරුම් ගන්න වෙනවා. සංවිතනිකායේ කන්දක වර්ග කියන කොටසෙහි සඳහන් වෙන්නේ මේ සෑම දෙනා සම්බන්ධයෙන්ම පුද්ගලයා ඉක්මවාගේ ගැඹුරු තහමක්. අපි පුද්ගලින් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් කටයුතු කරනවා, උගත් නොඋගත් වශයෙන්. ඒ පුද්ගල ස්වභාවයට දව්පකාර වෙන එකක් තමයි පවතින ශික්ෂා පද මත සංවර වෙන එක. නමුත් මේ සියලුම පුද්ගලයින්ට ආවෙනික එක දහමක් වුණහම දේශනා කරන ලබනවා. ඒ තමයි අපි හැම කෙනෙක් ගාවම ශනිකව ඉපදී නැති වී යන, කැමති වුණත් නැති වුණත් ධර්මතාවයක් තිබෙන බව පැහැදිලි කිරීම. ඒ ධර්මතාවය තමයි රූප වේදනා සංඥා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක ඉපදීම මැරීමයි අපි ළඟ සිදුවෙන්නේ. ඒක ෂණික සිදුවීමක්. දැනගත්තත් නැතත් පිළිගත්තත් නැත. එය නොදන්නා පුද්ගලයාට, එහි සංවරය නොදන්නා පුද්ගලයාට කියන නමක් තමයි අසුතා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි කියන එක. අසුතා පුතුග්ජනෙක් ඉන්නවා ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්යයන් වහන්සේලා පැහැදිලි කරන්නා වූ ස්කන්ධ ධර්මයන් කෙරෙහි පැහැදෙන්නේ නැහැ. ඒවයින් හික්මෙන් කල්පනා කරන්නේ නැහැ. අන්න ඒ හික්මෙන්ට කල්පනා කරන්නේ නැති පුද්ගලයා තුළ පවතින්නේ සුද්ධ ස්කන්ධ නෙමේ අසුද්ධ ස්කන්ධ. අසුද්ධ ස්කන්ධ තුළ කර්ම කිරීමක් සහ අනාගතයට විපාක විදීමක් සිදු වෙනවා. දැන් ඔය විසාඛා වැනි එක ප්‍රභු කාන්තාවක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ විමසූ අවස්ථාවේදී උන්වහන්සේ දීපු උත්තරයක් තිබෙනවා. ඇතැම්හු දුගීයයි, ඇතැම්හු ධනවත්යයි, ඇතැම්හු රූමත්යයි, ඇතැම්හු විරූපීයයි, ඇතැම්හු රෝගීයයි, ඇතැම්හු නිරෝගීයයි. මේ විවිධත්වයට හේතු කුමක්දයි බුදුපියාණන් වහන්සේගෙන් විමසෝ විට බුදුපියාණන් වහන්සේ දී තිබෙන උත්තරයේ පෙන්වනවා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනිතත්තාය. කර්මය විසින් සත්‍යා උසස් පහස් කොට බෙදනු ලබනවා. අන්න ඔබ තුළ කිසියම් විවිධත්වයක් පවතිනවා නම්, ඔබට ලැබෙනා වූ සැප සම්පත්වල දුක් විපාකවල වෙනස්කමක් පවතිනවා නම්, මෙතෙක් ආ සංසාර ගමනේදී මේ අසුද්ධ ස්කන්ධයන් පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ විසින් කර්ම රැස්කිරීම තුළ, කර්ම කියන්නේ එතන පව් නෙවෙයි, පව් හෝ පින්, තව එහාට ගිය ඥාන කුසල්. ඒ රැස්කිරීම තුළ තමයි සත්‍යයේ උසස් පහත් බව ඇති කරන්නේ. දැන් උසස් පහත් බව අපි හොයමු. පහත් භවයේ සත්‍යය අපාගත මේ තිරිසන් සතුව. මධ්‍යම ප්‍රමාණයේ සත්‍යය මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්නා වූ පිනින් උපන් අය. තවත් එහාට ගිය සත්‍යෙක් ඉන්නවා රූපය රූපී ඥාන වලින් කාලක්‍රියා කළ රූපය රූපී බඹතල උපන් අය. මේ තත්වයට මිනිස් සත්‍යය බෙදලා තියෙන්නේ අකුසල කර්ම, කුසල පුණ්‍ය කර්ම සහ ධානිජ්‍ය කර්ම කියන කාරණා. අන්න කම්මං සත්‍යයේ විවදිත කියන එකේ තේරුම සත්‍යය ඇසේ බෙදනු ලබන්නේ තමන් විසින් කරන කර්මයන්ට අනුව කියන එක. දැන් අප මෙතන තේරුම් ගන්න ඕන අසුද්ධ ස්කන්ධ නිසා සිදුවෙන හිමි වෙන දුක් රසකුමක්ද කියන එක පිළිබඳව. එවිට ඔබට අසුද්ධ ස්කන්ධයන්ගෙන් මිදීමට අවශ්‍ය වෙනවා ඒ සදා ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. අපි යමු මෙහෙම. තෙලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමේ සාරාංශ කළ වචනයක් තියෙනවා ආරි සත්‍ය පිළිබඳව. සංකිට්ඨේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛ. සංක්ෂේප කොට සාරාංශ කොට දේශනා කරන්නේ නම් පංච උපාදානස්කන්ධය තුල තමයි පංච උපාදානස්කන්ධයම දුකයි කියන වදන භාවිතා වෙනවා ඇහෙනවා. නමුත් ම anu අර්ථක් පාලියේ නැහැ එතන. එහෙම ඒව කියන වචනයක් එන්න ඕන. පංච උපාදානස්කන්ධයම කියන්නේ පංච උපාදානස්කන්ධය තුල තමයි දුක් පවතින්නේ. පංච උපාදානස්කන්ධයෙන් උපාදාන කියන වදන අයින් කරා වගේ උපාදාන අයින් කරන්න පුළුවන් නම් පංචස්කන්ධ බවට පත් වෙනවා. පංචස්කන්ධවලදී සුද්ධ වූ ස්කන්ධ ඇරුණාම කර්ම කරන්නේ සහ විපාක දෙන්නේ නැති වෙනවා. එතකොට පංචස්කන්ධ දුක්ඛ යනුවෙන් වදාළ බුදු වදනකුත් ත්‍රිපිටකයේ තුල නැහැ. එබැවින් පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ සුද්ධ ස්කන්ධ නෙමේ අසුද්ධ ස්කන්ධ. දැන් මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවාද? ඔබ පහළ වෙන්නේ කොහොමද කියන තරුණ ඔබට මෙතෙක් කළ ධර්මදේශනා ආශ්‍රයෙන් පැහැදිලි කරගත යුතු හැකි මා හිතනවා. නමුත් අදත් මම මේක වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්න උත්සාහ කරන ලබනවා. අපට පුද්ගලයෙක් වුණාට මේ පුද්ගලයාට තියෙන්නේ අසකරණාසය දිවකාය සිත කියලා ඉන්ද්‍රයන් හයක්. මේ ඉන්ද්‍රයන් හයෙන් අරමුණු ගැනීම තමයි අපි කරන ලබන්නේ. මේ අරමුණු ගන්න ආකාරය පිළිබඳ විශ්ලේෂණය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. අරමුණු ගන්න ආකාරය පිළිබඳ විශ්ලේෂණය කියලා කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, සිතට ධම්ම. ඒ තමයි සයවැදෑරුම් අරමුණු. සයවැදෑරුම් අරමුණු වලට කියන්නේ රූප කියලා. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒ රූපයන් මුල් කොටගෙන ඇතිවෙන ආ වූ වින්දනය තමයි වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒ වේදනාවේ සැප දුක් උපේක්ෂා වශයෙන් හැඳිනීම තමයි සංඥාව. ඒ සැප දුක් උපේක්ෂා වලට අනුව ඇලීම් ගැටීම් ඇති කිරීම තමයි සංඛාරය. ඒ සිදුවීම දැන ගැනීම තමයි විඥානය. මෙසේ තේරුම් ගන්න වෙනවා. එවිට මෙතන තවත් කරුණක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි මේ රූපයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ රූප තණ්හා කියලා. ශබ්දයේ මුල් කොටගෙන ඇති කරගන්නා වූ මුලාවට කියන්නේ ශබ්ද තණ්හා කියලා. ගන්ධයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ ගන්ධ තණ්හා කියලා. රසයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ රස තණ්හා කියලා. ස්පර්ශයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ පොට්ටබ්බ තණ්හා කියලා. ඒ වගේම මනෝ ద్వාරයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ ධම්ම තණ්හා කියලා. දැන් ඔබ තණ්හාව කියන වචනේ භාවිත කළාට තණ්හාව නැති කරන්ට යාමේදී මේ සවැදෑරුම් තණ්හාව අඳුනා ගන්නට වෙනවා. සවැදෑරුම් තණ්හාව ඒ තැන්වලදී හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. මෙන්න මේ කරුණ පිළිබඳව සැබෑ අවබෝධයකින් තොරව තමයි මේ සමාජයේ බොහෝ දෙනා විමුක්තිය ලබන්නට යන්නේ, සෝවාන් වෙන්නට යන්නේ, භාවනා කරලා සෝවාන් වෙන්නට යන්නේ, භාවනා පිටපස දුවන්නේ සදහම් පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරව. තිලෝක බුදුපියාණන් වහන්සේ සත්‍ය ජීවිත කාලය තුරම වෙහෙස මහන්සුනේ කුමක් සඳහාද? ඔය 18000 ගණනක් පමණ වෙන ධම්ම දේශනා කලේම කරුණ අවබෝධ කර ගැනීම සඳහා. එබැවින් ඔබත් ධර්ම දේශනා එකකින් හෝ 10කින් හෝ 15කින් හෝ කරුණ අවබෝධ කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ කරුණ අවබෝධ කරගත්තේ නැත්නම් ඔබට මේ කටයුත්ත කරන්න පුළුවන් කමක් නැහැ. කුමක්ද ඔය උපාදානස්කන්ධ කියලා කියන්නේ? උපාදානස්කන්ධ කියන එකේ තේරුම ඒ ස්කන්ධයන්හිදී විෂයාකාර මිත්‍යා දෘෂ්ටියකට බැඳෙනවායි කියන එක. රූපේ මමයේ මම රූපේ රූපය තුල මායත මාතුල රූපය ඇත. වේදනාව මමයේ මම වේදනාවේ වේදනාව තුල මායත මාතුල වේදනාව ඇත. ආදී වශයෙන් 4 5 20යි. එතකොට මම බවට පත්වන්නේ රූපය. රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, හතුරා කියන හැඟීම, මිතුරා කියන හැඟීම. තවත් තැනකදී බුදුන් වහන්සේගෙන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රාද කියන භික්ෂුන් වහන්සේත් මේ පිළිබඳ විමසූ විට උන්වහන්සේ දීපු උත්තරයකුත් තිබෙනවා. ස්වාමීනි මම කියලා කියනවා කොහොමදද මම කියන්නේ? එතකොට බුදුන් වහන්සේ වදාරනවා තණ්හාවටමයි මම කියන්නේ. ලෝභයටමයි මම කියන්නේ. ඊර්ෂ්‍යාවටමයි මම කියන්නේ. අර බුදු පියාණන් වහන්සේගේ මමත්වයේ විග්‍රහ කරමින් ඉත අසියුම්. මේ බාහිර ලෝකයා කතා කරන ශරීරයට අන්තර්ගත දෙයක් නෙවෙයි. අනේ එබඳු තත්වයකදී මේ මම නැත්ති මම නැමැති මුලාව තුල තියෙන්නේ සුද්ධ ස්කන්ධ නෙමෙයි අසුද්ධ ස්කන්ධ. මේ අසුද්ධ ස්කන්ධ තුල ඔබට හිමි කර දෙන්නා වූ ඉරණම කුමක්දයි ඔබ තේරුම් ගන්නට වෙනවා. මෙන්න මේ විදිහට තේරුම් ගන්න. පාරවල් 6කින් එකතු වෙන්න පුළුවන් තැනක් තියෙනවායි කියලා හිතන්න. ඒ තැනට එතකොට ආවම එක ස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේ වේදල්ල වැනි සූත්‍රවල උන්වහන්සේ කරපු පැහැදිලි කිරීමක පවතිනවා අපටත් මේ ඇසතන නාසය දිවකය කියලා දොරවල් 6ක් තියෙනවායි කියලා. ඒ දොරවල් 6 තියෙන සජීවි බවට කියන ප්‍රසාද කියලා. ඒ ප්‍රසාදයේ තියෙන සජීවි බවට කියන සිත පිහිටනවායි කියලා. එතකොට සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. ඇස නොවේ, කන නොවේ, නාසය නොවේ, දිව නොවේ, කය නොවේ, මනෝද්වාරේ නොවේ, හැම විටම සයදරින්ම ගත්තත් සිත තම අරමුණු රසය අනුභව කරන්නේ. එතකොට සිත නෙපිනවන්නේ 6 ආකාරයකින්. පංචකාමයේ කියන්නේ 5 ආකාරයෙන් සිත පිනවනවා. මනෝද්වාරයක් ගත්තාම 6 ආකාරයෙන් සිත පිනවනවා. සිත පිනවීම පිනවීම කියන තැනදී තමයි අපි මේ අසුද්ධ ස්කන්ධයන්ට හමුවන්නේ. ඇයි මේ අසුද්ධ ස්කන්ධයන්ගේ ස්වභාවය? ඒවා හටගත් ස්කමනින් නැතිවි අවසන් වන්නේ නැහැ. ස්කන්ධයන්ගේ ස්වභාවය හට ගැනීම සහ නැතිවීම තමයි. නමුත් මේ අසුද්ධ ස්කන්ධයන්ගේ ස්වභාවය හටගෙන ඒහා සමාන විපාකයක් අනාගතයේ විඳින්න හේතු වෙන හේතුවක් ඉතුරු කොට නැතිවීම. මෙන්න අනාගතයේ විඳින්නට හේතුවක් ඉතුරු වෙන එකට තමයි පින්නතුනි අපි කියන්නේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ඥාන කුසල් සිද්ධ වෙනවායි කියන්නේ. පුනර්භවය කියන කාරණාව නැත්තම් නැවත ඉපදීම කියන කාරණාව මේ ජීවිතය තුලක් සිතුවිලි වල පුනර්භවයක් තියෙනවා. ඒක අවසන් වුණේ නැත්තම් ජීවිත අවසානෙත් මේ අවසන් නොවීම තුල තමයි මේක සිදු වෙන්නේ. ඔබ සාමාන්‍ය අයගේ ජීවිත ගැන හිතා බලන්නකෝ. කවුද ජීවිතේ කටයුතු අවසන් කරලා මේ යන්නේ? තව බොහෝ කටයුතු තියෙන තමා සියලු දෙනාම මේ යන්නේ. උච්ඡේදවාදීන් හැරණු විට කවුද ජීවිතේ මරණින් අවසන් වෙනවයි කියලා කියන්නේ. උච්ඡේදවාදීන් එදත් හිටියමක් කළ ඉවසාල කියලා අදත් ඔවුන්ගේ પરම්පරාවේ කීප දෙනෙක් රටේ ඉන්නවා පේනවා. නමුත් මේ අනිකුත් ආගම්වලින් බලන්න. Hindu දහම අරන් බැලුවත් ඔවුන් පුනරුත්පත්තියක්. ආත්මේ මරණින් එහාට යාමක්. Islam දහම අරන් බැලුවත් සදාකාලික ස්වර්ගයකට යාමක්. එහෙම නැත්නම් කතෝලික දහම අරන් බැලුවත් මරණින් මතු ආත්මේ සදාකාලික තැනකට යාමක්. ඒ කිසිදු ආගමක මරණින් කෙලවර නැහැනේ. අපත් පිළිගන්නවා මේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාට තව කරන්න වැඩ තියෙනවා. ඒ කියන්නේ Taman සිතෙහි ඉතුරු කරගත්තා වූ බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු ඉවර කරගෙන නෙවෙයි කෙනෙක් මරණයට පත්වන්නේ හදිසියෙ. එවිට නැවත ඉපත සඳහා ඔහු හේතු තබා තියෙන මේ තැනට කියන්නේ තණ්හා අනුසය කියලා. තණ්හා අනුසයෙන් තමයි එන්නේ. එදා ওই තණ්හා අනුසය කියන එක එවංපි තණ්හා අනුසය 97 නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක් පුනං කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අදෝප ඔබ භාවිතා කරන මේ වලමක් ඔස්සේ බලන්න. ඔබ යම්කිසි දත්තයක් රැස්කොට එය ගබඩා කරනවා පරිගණකයේ. ගබඩා කලයින් පසුව ඒක තියෙන තැන හොයන්න එහෙම බෑ. ඒ මූලික ද්‍රව්‍ය හෙඩ් එක හොරන්න එක හොව වගේ දෙයක් අරගෙන ඒවා කොතනද තියෙන්නේ කියලා තරලා හොයන්න බැලුවොත් එහෙම ඒවෙන් ගන්න බෑ. නමුත් ඔබ ඊතලේ යොදා ඉල්ලුවොත් අවශ්‍ය දේ ලබා දෙනවා. ඒ අවශ්‍ය දේ ලබා දෙන්නේ ලබා දෙන්නට ස්ථානගත කොට තිබෙන නිසා නෙවෙයිද? අන්න ඒ වගේ මේ කර්ම රැස්කිරීම කියන එක අවශ්‍ය මොහොතක ලබා ගන්නට පුළුවන් විදිහට චේතනාවන්ට එකතු වී ස්ථානගත වීමක්. අතක තියාගන්න. එතකොට ඒවා එන්නේ කොහොමද? අර අවශ්‍ය ඊතලෙන් අවශ්‍ය දේ ඉල්ලන්නට AA ෆයිල් එක එනවා වගේ පාපයේ මුල් වුණොත් පාපයේ පැත්ත දිගින් දිගට මතක් වීගෙන එනවා. පින මුල් වුණොත් පිනේ පැත්ත දිගින් දිගට සම්බන්ධ වීගෙන එනවා. ධාන මුල් වුණොත් ධාන පැත්තට අදාළ දේවල් දිගින් දිගට සම්බන්ධ වී එනවා. ඒ අදාළ දේවල් පමණයි එන්නේ. එයින් කියන්නේ අනිත් දේවල් නැහැ කියන එක නෙමෙයි. ඒවැ හේතු යට වෙලා පවතිනවා අදාළ පැත්ත මත වෙනවා. මෙබැවින් සංසාර ගමනේදී මහත් වූ කාර්යයක් ඉටු කර ලබන්නේ අරමුණු රසයට මුලා වීම තුළ. අසුද්ධ ස්කන්ධ පරිහරණය කිරීම තුළ ඉතුරු කරන්නා වූ තණ්හා අනුසය විසින්. තණ්හා අනුසයෙන් ආපහු හටගන්නා එකට තමයි මම හටගන්නවයි කියලා කියන්නේ. යංකෝ භික්කවේ අනුසයති තේන සංකංගච්ඡති. ඔබ යම්කිසි අරමුණු රසයකට මුලා වී අනුසය ඉතුරු කරයිද? ඒිනුයි මම හටගන්නේ. එතකොට මම හට ගැනීමට මුල් වෙන්නේ බාහිර ලෝකේ තියෙන කෙස්ලොමියක් නෙමෙයි. මේ පංචද්වාරයෙන් අරමුණු රස විඳ එබඳු රස විඳීමේ, එබඳු ඊර්ෂ්‍යා කිරීමේ, එබඳු පලි ගැනීමේ, එබඳු එකට කිරීමේ, එකට එක කිරීමේ ඕනෑමක් ඔබ ශේෂ කරයිද? ඊළඟ මොහොතක ගැටෙන විටේ ශේෂ කළ දෙයින් මතුවෙන එක තමයි තේන සංකංගච්ඡති. අනුසේති අනුමීයති. අනුසේ කරයිද මනිනු ලබයිද? එයින් තමයි මේ හට ගන්නවයි කියලා පෙන්නන්නේ. මමත්වයේ හට ගැනීම මේ තණ්හා අනුසේ ප්‍රතිඵලයක්. මමත්වයේ හට ගැනීම තමයි ලෝකයා දුකටපත් කරන කාරණාව. සංකිටේන පංචපාදානස්කන්ධා කියන වචනෙන් පැහැදිලි කරනු ලබන්නේ එතන මම ඉන්නවයි කියන එක. ඒ මම තමයි මේ දුක් ගිනද්දෙන ලබන්නේ. දැන් මම ඉන්න ස්තනක සුද්ධ ස්කන්ධ නැහැ. කර්ම කරන්නෙක් ඉන්නවා. ඒ කරන්නා තමයි මම සහ මගේ ආත්මය. දැන් මේ ධර්ම ඔබට අසන්ත ලැබෙන්නේ දරුවෙක් කාලේ. විහාරස්ථානයකට ගිහින් පන්සිල් සමාදන් වෙන එක, මල් පහන් පූජා කරන එක, දවසලක් දෙන එක ආදී වශයෙන් පුහුදුන් ස්වභාවය තුළ යහපත් කටයුතු කිරීම සඳහා අපේ මව්පියන් ගුරුවරුන් පූජ්‍යපක්ෂය අප මෙහෙවනව ඇරුණාම මේ ස්කන්ධ ලෝකයේ පිළිබඳව අප හැඳුවැන්නු සමාජයේ ගැඹුරට ඉගැන්වුවයි කියලා අපි දකින්නේ. ඒත් ස්කන්ධ ලෝකය වටහා ගන්නේ නැතිව අපිට මේ සසරින් අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. දුක මොකක්දයි දැනගන්නට ඕනේ. දුක ඇති කරන හේතුව කුමක්දයි දැනගන්නට ඕනේ. දුක වූ නැති වූ තැන කොතනදයි දැනගන්නට ඕනේ. ඊට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්දයි දැනගන්නට ඕනේ. ඇතැම්මු කියන පරිදිම දුක නැති වූ තැන මරණය නිහා පැත්තේ. ඇතැම්මු කියන ආකාරයට නම් දුක නැති වූ තැන අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය. නමුත් මා ඔබට ඉදිරිපත් කළ සූත්‍ර දේශනාවක තියෙනවා විසාකානම් වූ සූත්‍රය තුළ යම් කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තිබේ නම් මේ කතා කියා තිබෙන නිසා තමයි මෙහෙම කෙටියෙන් ඉදිරිපත් කරන්නේ. ඔහුට දුක් 100ක් ඇති බවත් අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැති බවත් බුදු පියාණන් වහන්සේ වදාරනවා. ඒකට දුක් එකක්වත් නැත්තේ මරණින් මතු නෙමෙයි අල්ලා ගැනීම එකක්වත් නැති විට. අනසුද්ධ ස්කන්ධවල අල්ලා ගැනීම නැහැ. එවිට එහෙමනම් අපට වැටහෙන දෙයක් තමයි මේ සත්වයා දුක් විඳින්නේ තමන් විසින් අල්ලාගෙන වරදක් කරගත්ත නිසා. ඒ වරදින් අත මිදෙන්න පුළුවනි නම් ඒ දුක නැති වූ තැනත් ඒ දුකයි කියපු තැනමම තමයි. දැන් සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ස්කන්ධ පංච උපාදානස්කන්ධයේ දුකයි උපාදානේ නැත්නම් එතනමයි දුක නැති වූ තැන. දුක නැති වූ තැන කියලා විශාල දෙයක් සාක්ෂාත් වෙනවා කියලා හිතන්න එපා. දුක නැතිවීමමයි මේ නිවීම සැනසීම කියලා කියන්නේ. දුක ඔබට තේරෙන්නේ නැහැ. අන්න ඒකයි කාරණාව. කටපාඩම් කරගත්ත වදන් දෙලක් කරනහම ඔබ දුකටපත් වෙන ආකාරය තේරෙන්නේ නැහැ. ගොහින් බලන්න මහරදම වැනි අසාධ්‍ය රෝගීන් ඉන්න තැනකට. ඔවුන්ගේ ඒ කායික ස්වභාවය නිසා උතුම් කොතරම් කොතරම් පශ්චාත්තාපයකින් ඉන්නවද? අර ලියුකිමියා නම් වූ රෝගය හඳුනා වූ පුංචි දරුවන් කොතරම් පශ්චාත්තාපයකින් ඉන්නවද? ඔබේ නිවසේ හෝ රෝහලේ අතක් කකුලක් කපපු අය සතුටින් ඉන්නේ. ඒ වගේම යම් කිසි දේශසාගත හැඟීමක් පාලනය කර ගැනීමට නොහැකිව මිනි මැරුම් වලට කලපු අය හිර ගෙවල් වල බන්ධනාගාර වල සතුටින්ද ඉන්නේ. ඒ බඳු රෝගී අත්පය කැඩුන අය රෝහල් වල සතුටින්ද ඉන්නේ. ඒ වගේම පෞල් ජීවිත අවුල් කරගත්තා වූ පෞල් ප්‍රශ්න වලින් පිරුණා වූ ගෙවල් දොරවල් වල ණයට මුගටියාසේ විරුද්ධ වෙමි. එහෙම නැත්තම් නයි වෛරයෙන් යුක්තව සතුටින්ද ඉන්නේ. මා මගේ දැනුම තුල කියවු පොතපත තුල ලබාගත් දත්තක් තත්ත්වයක් තියෙනවා සංඛ්‍යාලේඛන වගේ වර්තමාන සමාජයේ නෝ එදත් යුගදිවි එළඹෙන අයගෙන් 120ක් පමණයි සාර්ථක ජීවිත ගත කරන්නේ අනිත් ඔක්කොම ජීවිත අවුල් කියනවා අපට පෙන්වෙන්නේ නැති වුණාට අප දන්නේ නැහැ ඔබයි දැනගන්නේ. එතකොට මේ අවුලට හේතුව කුමක්දයි ඔබ දන්නවද? විවාහයේ වරදක්? අනේ නැහැ. දරු සම්පත් වල වරදක් නැහැ. ඒ අයගේ අදහස්වල නොගැලපීමේ වරද, ඒ අදහස් වෙනස් කර ගැනීමට හැකියාවක් නැතිකම. නොසේනම් අන්ත දෙකක සිටීම, මමත්වයන් දෙකක සිට කටයුතු කිරීම. මෙබැවින් මේ සමාජය දුක්ඛ සහගතවන්නේ බාහිර ලෝකයේ තියෙන සිදුවීම් නිසා නොව, ඔවුනොවුන් මෙසේ පෞද්ගලිකව මමත්වයකට නතු වී ඇත නිසා බව තමයි බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ. එතකොට දුකට හේතුව තණ්හාව කියන එකෙන් පෙන්වන්නේ මා පෙන්වන්නේ තණ්හාවටමයි මම කියන්නේ කියලා. ලෝභයටයි මම කියන්නේ කියන්නේ. එසේ අරමුණු රසයට මුලා වීම තුළ තමයි මේ යලිත් තණ්හාවක් හටගන්නට අවශ්‍ය ශේෂයන් අවශේෂ වෙන්නේ. තණ්හාංශේ ශේෂ වෙන්නේ. ශේෂයෙන් හටගත්තාම අතීතෙන් ඇවිදින් පංච පාදානස්කන්ධ පහල කරලා දෙනවා. දැන් ඔබට දුකින් මිදෙන්න නම් එහෙමනම් තේරුම් ගන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. පංච පාදානස්කන්ධා දුක්ඛ. ඒකට හේතුව පංච පාදානස්කන්ධය හටගන්න බාහිර අසකරණාසය දිවකයි උදා වුණාට තණ්හානුසයෙන් එන්නා වූ රාග මූලය, දේශ මූලය, මෝහ මූලය වැනි කාරණා නිසා තමයි ඔබ ඔබේ මිනිස් සිරුර නොමිනිසෙක් බවට මහතකින් පත් කරන්නේ. ඔබම කියන්නේ මේ බඳු අවස්ථාවක ඉන්නවද මැරෙනවද දැනුන්නේ නැහැ කියලා. අන්ධ වෙනවයි කියලා කියන්නේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න. අර බලන්න. ඒ ගිනි වලින් නෙවෙයිද සමාජයේ දැවෙන්නේ. අන්න ඒකට තමයි දුක කියලා කියන්නේ. ඔබට යම්කිසි අවස්ථාවක දෙබසක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මේ දෙබස ඊට පස්ව දොස්පවරා ගැනීමට යනවා. දොස්පවරා ගැනීමෙන් කේන්ති සහගත වුණාම දොස්පවරා ගැනීමෙන් නතර නොවිය පහර දීමකට යනවා. තවදුරටත් උත්සන්න වීමේදී ඔවුනොවුන් කපා ගන්නවා, කොටා ගන්නවා. දැන් නෝන් දුකටපත්ුනේ නැද්ද? ඒ දුකටපත්ුනේ ද්වේෂය නැමැති මූලය නිසා නෙවෙයිද? අන්න එහෙම ද්වේෂය නැමැති මූලය, ලෝභය නැමැති මූලය, මම නැමැති මූල, මෝහ මූලය මේවා නිසා තමයි මිනිස් සමාජය දුකටපත්වන්නේ. එබැවින් බුදුපියාණන් වහන්සේ නිර්දේශ කරන ලබන ඔබට මේ ජීවිතයේ ගෙන යාමේදී මේ මූලයන් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන්නේ. ඒ මූලයන් නැතුවත් කරන්න ඕන වැඩ ටික කරන්න පුළුවන් කියන එක. එහෙමනම් ඒ සඳහා අපි අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්දයි ධර්මස්සවණේකට තේරුම් ගන්න ඕන. එය තේරෙන්නේ ධර්මස්සවණේ කිරීමේදී පංච උපාදානස්කන්ධය අපි ළඟ හට ගන්න දෙයක්. පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව බාහිර ප්‍රසාදයන්ට අරමුණු ගැටීම නෙවෙයි. අතුරන් මිතුරන් වශයෙන් බාහිරේ මුණ ගැසීම නෙවෙයි. ඒ මුණ ගැසීමේදී ඇතුළතින් එනා වූ Tamange මතය දෘෂ්ටි. මේක කියන්නේ ඔබ යම්කිසි කෙනෙක් සමග අමනාපයෙන් ඉන්නවා. ඔබට මුණ ගැහෙනවා. දැන් ඔබේ සිතේ තියෙන අමනාපය මේ මුණ ගැහිීමේදී මතුවෙනවා. දකින්න දෙකනා තුල කිසිම දෙයක් නැහැ. නමුත් දකින්න දේ ඔබට අදාළ වෙනවා. දැන් දකින්න සහ දකින අතර පරිසරයක් තියෙනවා. දකින්න ඉදිරියෙන් හැම වෙන අරමුණාට දකින්න දේ ඔබේ හතුරා. ඒ ඔබේ සිතින් නාදයක් වෙයිද? මෙන්න මෙසේ මේක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. බාහිර ලෝකය සමග සම්බන්ධතා පැවැත්වුවේ නමුදු අප බාහිර ලෝකයේ සමග කටයුතු කිරීමේදී ඇතුළතිනුත් කිසියම් ආයතනයක් හදාගෙන ඒ ආයතනයේ තහිර වී කටයුතු කරනවා. මෙන්න මේ தත්වයන් තේරුම් ගැනීමේදී බාහිර ලෝකයේ තියෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස හෝ බාහිර ලෝකයේ තියෙනා වූ ලාභ, ලාභ, නිന്ദා, ප්‍රශංසා හෝ දුකට හේතුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඔබ ඒවා බාරගෙන අල්ලාගෙන ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම කැමැත්තෙන් යුක්තව ඇලීමෙන් මුලාවෙන් හෝ ගැටීමෙන් මුලාවෙන් හෝ අර ශේෂ කරපු එක තමයි ඔබට සිදු වුණා වූ වැරැද්ද. අසුද්ධ ස්කන්ධයන් තුළ තමයි මේ ශේෂ වීම සිදු වෙන්නේ. මේක තේරුම් ගන්න වෙනවා. අන්න එහෙමනම් ඔබ දුකට හේතු රැස් කරන කෙනෙක්. එහෙනම් ඔබට දුක නැති වූ තැනක් හම් වෙන්නේ. ඒ තණ්හා අනුසය නැති වූ තැන. දුක නැති වූ තැන. ඒ තණ්හා අනුසය නැති කිරීම සහ අනුගමනීය ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව. එබැවින් මේ කරුණ තේරුම් ගන්න වෙනවා. චතුස්සත්‍ය අවබෝධය කියන එක මහ ලොකු ගැඹුරු දෙයක් වශයෙන් හිතන්න එපා. සාමාන්‍යයෙන් ගන්නකෝ වෛද්‍යවරයෙක් දේශේ වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් රෝග විනිශ්චයකදී කුමක්ද කරන්නේ කියලා රෝගය විමසනු ලබනවා. රෝග ලක්ෂණ විමසනු ලබන්නේ රෝග නිදානයේ උට වැටෙනවා. ඔහු නිදානය නැති කරන්න බෙහෙත් දෙනවා. එතකොට රෝගය නැති වෙනවා. රෝගය නිදානේ නැති කිරීමෙන් රෝගය නැති කිරීමත් ආර්ය සත්‍යයට අදාළ ක්‍රියාවලියක් වගේ මට පෙනෙනවා. අන්න ඒ වගේ දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති වෙන්න වෙනවා. ඒක තමයි නිදානේ කියලා කියන්නේ. එතකොට නිදන් කරන එක වෙනුවට නිදන් කරන එක නවත්තන්න වෙනවා. මේ පිළිබඳව අපි තවදුරටත් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපිට මේ ලෝකේ කාම කියලා පස් වර්ගයක් තියෙනවා. අපි ඒකට පංචකාම කියලා කියනවා. ඒවට මේ සමාජයේ ඉතා ගිජු ඒව පිටුපස යනවා ලැබී. කොතරම් හිස් අසාරයි කියවත් කෙනෙක් තේරුම් ගන්නෙ නැහැ. එබැවින් ඒ ඔස්සේ පිනවීම තමයි ඔවුන් ජීවිතේ සප වශයෙන් හොයන ලබන්නේ. එවිට ඒ කාම තණ්හා කියන කොටසේ මේ කියන හැඟීම් ශේෂ වීම සිදු වෙනවා. එවිට ඔබ නිරන්තරයෙන්ම තණ්හා අනුසයෙන් යුක්ත වෙනවා. ඔබට තණ්හා අනුසය හිස් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍රවල තියෙන්නේ සංයෝජන කියන සූත්‍රයේ සඳහන් කරන ලබන්නේ මේ පිළිබඳ උපමාව කලින් කල පුරුෂයෙක් පහනට තෙල් සා වැටියේ බහලානවා. එවිට දැල්ලට ආහාර තෙල් සහ වැටිය බැවින් දිගු කලක් දැල්ල නොනිවි දැල් වෙනවා. අන්න මේ කර්ම රැස් කරන්න පෘථග්ජනයා කියන පුද්ගලයාට තමයි මේ පෙන්වන්නේ කලින් කලට තෙල් සහ වැටිය බහාලන්නේ කියලා. එවිට මේ පහන් දැල්ල හට ගැනීම හෙවත් පංචපාදාන ස්කන්ධය හට ගැනීමේ ක්‍රියාවලියෙන් ඔබට නිදහස් වෙන්නට බෑ. නිදහස් වෙන්නට නම් උන්වහන්සේ යෝජනා කරන ක්‍රමයක්. බහාලන් ලද තෙල් වලින් සහ වැටියෙන් දැල්ුණාවේ අලුතින් තෙල් සහ වැටි බහාලන්නේ නැත්නම් ඒ පහන දැල්ල නිවෙන වෙලාවක් එනවා නේද? මේකට තමයි කියන්නේ නූපන් අකුසල් නොයිපදීමට ගන්නා වෑයම උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම කියලා. අන්න එහෙම අපට බුදුපියාණන් වහන්සේ හැමදෙනාටම බුදුදහමේ ගැඹුරේ සැනසීම අවශ්‍ය නම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න කියලා දේශනා කරනවා. ඒ ප්‍රතිපදාව ඔබ විසින් පෞද්ගලිකව ඔබ වෙනුවෙන් අනුගමනය කරන්න ඕන. එය අනිකුත් කටයුතු කාට හෝ පවරන්නාසේ. දැන් ඔබේ නිවසේ කටයුතු සහෝදරයක් සහෝදරියකට පවරාවි. සහෝදරෙක් සහෝදරියකට පවරාවි. තවත් කෙනෙකුට පවරාවි. එහෙම කරන්න පුළුවෙනේ දේවල්. ඒ දන්න කෙනෙකුට. නමුත් මේ ආධ්‍යාත්මික කටයුත්ත කිසි කෙනෙකුට පවරන්න බෑ. මොකද තමා විසින් මුලා වූ දෙය තමා විසින් මුලාවෙන් අත මිදෙන්න අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව මම තවත් කරුණක් ඔබට ඉදිරිපත් කරමින් මේ වෙන්න ඕන ආකාරය අසුද්ධ ස්කන්ධ සහ සුද්ධ ස්කන්ධ වලට පත් වෙන ආකාරය පෙන්වන්නම්. ඔය නිබ්බේධික සූත්‍රයේ පවතිනවා මෙන්න මෙහෙම ගාථාවක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා තිච්ඡන්ති චිත්‍රානි රතේව ලෝකේ අතෙත්ත දීරාවිනේ අන්ති චන්දති කියලා. අප හිතන දේ නෙවෙයි මේක පැහැදිලි කරන්නේ. පුරිසස්ස කියවහම පිරිමි කියන වචන විතරක් ගන්න එපා. පුරුෂයාටෝ ස්ත්‍රියට පෞරුෂත්වයට ගන්න. කාමය කියලා කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියන්නේ මේ විචිත්‍ර වූ ආරම්මණයන්හි ඇති කාමයක් නැතලු. නමුත් අප හිතන්නේ විචිත්‍ර ආරම්මණයන්හි කාමයක් තියෙනවා කියලා නේද? අන්න එතන වැරදුම තැන. ඒවා නැහැ. ඒවා උදව්වෙන් අපි ඇති කරගන්නා වූ මුලාවකට කියන නම තමයි සංකල්ප රාගය. සංකප්ප කියන්නේ මොකද්ද බලන්න. සංකප්ප දැන් සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ යම් යම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් උත් සංකල්ප කියලා කියනවා. කල්පනාවන් කියන්නේ අන්න ඒ වගේ ඔබ මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය වගේ දේවල් සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ ඔබේ ගිජුකම ඒ අයට පෞද්ගලික වූ ගිජුකම. අන්න ඒකයි සංකල්ප කියලා කියන්නේ. බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ගන්නකො ගීතයම. ගීතයේ ශාස්ත්‍රීය නම් ඒ ශාස්ත්‍රීය භවයේ ඇතමකට අප්‍රිය බව නැද්ද? ඇතමකට ප්‍රිය බව නැද්ද? ගීතයේ වේග රිද්මේ නම් ඒ වේග රිද්මේ ඇතමකට ප්‍රිය බව නැද්ද? එතනකට තර්කස බව නැද්ද? අය බාහිරයේ කියන නෙවෙයි. එතකොට තියෙන මේ පිළිබඳ තමන් විසින් ඇති කරගත්තා වූ මුලාව තුළ. අල්ලා ගත්තා වූ, සාදා ගත්තා වූ මුලාව තුළ. මෙසේ මේ ඉන්ද්‍රයන් පහ සම්බන්ධයෙන්ම ඔබ මේක තේරුම් ගන්නට වෙනවා. මේ සංකල්ප විසින් තමයි අපව මෙහෙවනු ලබන්නේ කියන එක පිළිබඳව. මේ පිළිබඳව මේ තව කරුණක් මා ඔබට ඉදිරිපත් කරනු ලබන්නම්. ඔය අනුතරනිකායේ තිබෙනවා පංචරාජ කියලා සූත්‍රයක්. මේක පෙන්වන මේ රහස. පංචරාජ කියන්නේ රජවරු පස් දෙනෙක් එකතු වෙලා සතුටු වෙන අවස්ථාවක්. ඒ සතුටේදී ඔවුන්ගේ අදහසක් ඉදිරිපත් වෙනවා. ඔවුන් කාමයන් අතර අග්‍ර කුමක්දයින් ප්‍රශ්නයක් අතු කර ගන්නවා. එක එක කෙනා කියනවා රූපය අග්‍රයි, ශබ්දය අග්‍රයි, ගන්ධය අග්‍රයි, රසය අග්‍රයි, පොට්ටබ්බය අග්‍රයි, මනෝද්වාරික දේ අග්‍රයි. ඔවුන්ට එකඟ භාවයට එන්න බැරි වෙනවා. ඒ අයට ඒ දේවල් අග්‍ර වෙනවා. මේ විසඳා ගැනීම සඳහා ඔවුන් බුදුරජාණන් වහන්සේ වෙත යන්නේ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට රූපය අග්‍රයි කියලා දේශනා කරයි කියලා ඔබ හිතනවාද? බුදුහන්සේ වදාරන්නේ යමෙක් ලොකු කරගත්තොත් ඔහුට ඒ දේ ලොකුයි. මෙන්න මේ වින්දනීය ලෝකයේ ස්වභාවය තේරුම් ගන්නට ඕන සැබෑවක් නොව අප විසින් ලොකු කරගත්ත දෙයක්. දැන් ඔය සමහර විවාහයන්හිදී නිවෙසට අම්මාට ලේලියක් ගෙනාපුවාම නැත්තම් පුතන්වන්ට බිරින්දෑවක් ගෙනාපුවාම ටික දවසකදී සමහර විට මේ බිරින්දෑව ගමියාට හොඳ වුණාට නැන්දට හොඳ නැතු වෙනවා. ඉස්සර වගේ සලකන්නේ නැහැ කියලා. ඊට පස්සේ නිකන් කියන දෙයක් තමයි මේ අම්මට වඩා බිරින්දෑ ලොකු වුණා. තව මේක සංවර භාෂාවෙන් නෙමෙයි කියන්නේ වෙනත් විදියකින් මට ඒක කියන්න විදියක් නැහැ. මේ මාධ්‍ය ඉස්සරහා ලොකු උනායි කියලා. අනේ ලොකු කර ගැනීම කියන එක එතකොට තමන් විසින් කරගන්න දෙයක් කරුණාම යථා ස්වභාවය නෙමෙයිනේ. කාමයන් සම්බන්ධයෙන්ුත් එතන පැහැදිලි කරලා තියෙන අප යම් ආකාරයකට යම් දේවල් කරෙහි ආසක්ත වෙනවාද? ඔහුට ඒ ලොකුයි. උදාහරණයක් වශයෙන් ගන්න අර මතක් කළා වූ මම අර ජීවිතය සම්බන්ධ ස්වභාවය නැත්තම් කායික වශයෙන් ලබන්නා වූ ආස්වාදයන් පිළිබඳ කල්පනා කරගන්න. එහි නැද්ද ස්වාභාවික දේ සතුටක් වශයෙන් ගත්තාය? එහි නැද්ද විකෘති දේවල් සතුටක් වශයෙන් ගත්තාය? එහි නැද්ද අස්වාභාවික දේවල් සතුටක් වශයෙන් සැප වශයෙන් ගත්තාය? එහි නැද්ද කීමට බැරි තරම් පිළිකුල් සහගත අවස්ථා සමහ ලොකු සැපතක් වශයෙන් ගත්තාය? විකෘති කාමයන් පිළිබඳව. එතකොට එයින් කියන්නේ කුමක්ද? ඒ අයට ඒ දේ සතුටක් තියෙන බවනේ. නමුත් බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ මේ පිළිබඳව පෙන්වනු ලබන්නේ විවාහයේ නැමැති නීතියට යටත්ව සමාජයේ පවතින ආව නීති රීති වලට යටත්ව සදාචාර සම්පන්නව ඔබට මේ පාලනයකට ගත නොහැකි නම් ඔබේ භුක්ති විඳින්න කියන්නේ. නමුත් එතනින් එහාට ඔබ ගියොතින් විකෘතිකාරා ඔබට කවදාවත් ගොඩේමක් සිදු වෙන්නේ නැහැ. මොකද තව දුරටත් ඔව් යන්නේ විකෘතියක් කරා ලොකු කර ගැනීමක් කරා. මේ ලොකු කර ගැනීම ලොකුඩා කර ගැනීම සියල්ල මමත්වයේනේ. ලොකු කුඩා යනු මමත්වයේ එක එක් අවස්ථා පමණයි. දැන් ඔය ධර්මයේ සඳහන් කරනවානේ උපේක්ඛා කියලා වචනයක්. උපේක්ඛා කියලා කියන්නේ කොයි දේවත්කටවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැති මධ්‍යස්ථ ස්වභාවයක් කියන එකනේ. ඒ කියන්නේ එහෙනම් ඇලෙන්න ගැටෙන්න ස්වභාවයක් නැති තැන දක්වා අපේ හිත දියුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඇලීම අපි ලොකුවට ගත්තට එහි සැබෑ ස්වභාවයක් නෙමෙයි. ඒකයි පෙන්වන්නේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. විචිත්‍ර වූ ලෝකේ අපි කාමයක් නැහැ. පුරුෂයාට සංකල්ප රාගයයි කාමයේ වෙන්නේ. අතිත්ථ දීරා විනයන්ති චන්දති කියන්නේ දීරයෝ ඥානවන්තයෝ අන්නේ තමා එතන හික්මවා ගන්නවා සංවර කරගන්න ලබනවා අර බාහිර ලෝකෙට ඇලෙන්නේ නැතුව කියන එක. මෙන්න මේ தত্ত্বයන් තමයි බුදුරජාණන් වහන්සේ ලොවට හෙලිකලා වූ දේවවට පත් වෙන්නේ. එයයි අපි මේට පැහැදිලි කරන්නේ මෙන්න මේ වගේ වදනකින්. මේ ධර්ම පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනකොට ඉතා අලංකාර වදනක් භාවිතා කරලා තියෙනවා. පඤ්ඤාවන් තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස. අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා අටක් තියෙනවා. මේක එකක් විතරයි මම මතක් කළේ. මෙන්න මේ ධර්ම තමයි මේ ප්‍රඥාවන්තයින්ට ගෝචර වෙන්නේ. ඔය බාහිර ලෝකේ පින්කම් කිරීම, බෝධි පූජා පැවැත්වීම වගේ දේවල් ඕන කෙනෙකුට ගෝචරයි. නමුත් මේ තමා ගලවා ගැනීම කියන ක්‍රියාකාරකම හමුවේදී මේවා ගෝචර වෙන්නේ පඤ්ඤාවන්තස්ස. එබැවින් අප ඔබගේ ප්‍රඥාව අවදි කරන්න තමයි මේ කරුණ පැහැදිලි කරන ලබන්නේ. මා ඔබට මෙහි පිළිබඳව මතක් කරන දෙයක් තිබෙනවා. ඔබ ඔය ආස්වාදී ලෝකය ගැන හිතලා බලන්න. ජීවිත කාලයම වින්දත් ආස්වාදනීය දෙයක් ආස්වාදයෙන් විඳීමේ ඕනකම ඉතුරු වෙනවා ඇතිවන්නේ නැහැ. එහෙනම් ඊළඟ ජීවිතයේ ඉතිරි කරගන්න එන්න වෙනවා. මෙසේ ආත්ම සියයක් දහසක් ඔබ මේ ආස්වාදනීය පිටිපස ගියා නම් තවදුරටත් ඒකේ ඕනකම ඇරුණාම ඉවර වීමක් නැහැ. එබැවින් මේ සඳහන් කරනු ලබන්නේ පිපාසයට ලුණු දිය පානය කිරීමක් විදිහට. එබැවින් එය හඳුන්වනු ලබන්නේ සුපිනූපමාකාම. සිහිනයකට උපමා කරලා. සිහිනෙන් ඔබ මොන දේ දැක්කත් අවදි වෙලා බැලුවම එහෙම දෙයක් ලිබිලා නැන්නේ. අන්න ඒ වගේ මේ මුලා වූ ලෝකයක සැපසෙවීම තමයි මේ අත්ථකිලමතාන යෝගය, කාමසුකල්ලිකාන යෝගය කියන දෙකම. මේ දෙකේම පවතින්නේ අසුද්ධ වූ ස්කන්ධ. එබැවින් දැන් අසුද්ධ වූ ස්කන්ධයන්ගෙන් නිදීම සඳහා ඔබ කුමක්ද භාවිතා කළ යුත්තේ? අන්න බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව විශේෂ දහමක් සමාජයට නිර්දේශ කරනු ලබනවා. ඔය අසුද්ධ ස්කන්ධයන්ගේ පවතින්නේ මම මගේ ආත්ම කියන සංකල්පය. ඒකට අපි පාලියෙන් කියන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ ආත්තා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. අපි ඊට තවත් විදිහකින් කියනවා නිට්ටයයි සුඛයි ආත්මයි. ඔබ පිළිගන්නවාද මේ ලෝකයේ මිනිස්සුන්ට දුක් පවතින්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පයට වහල් වීම නිසායි කියලා? නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ තමයි අර තණ්හානුසයට හේතු ඉතුරු වෙන්නේ. බැරි හට ගැනීමට හේතු ඉතුරු වෙන්නේ. අසුද්ධ ස්කන්ධ හට ගැනීම සිදු වෙන්නේ. දැන් මේ අසුද්ධ ස්කන්ධයන්ගෙන් මිදීම සඳහා අපට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න වෙනවා. එතකොට පංචස්කන්ධ ධර්මතාවයන් ඉතුරු වෙනවා. එතකොට මේ වහලනල තෙල් වලින් සහ වැටියෙන් ඇවිලෙන්නා වූ මේ පහන් දැල්ල දිගු කලක් දැල්වීම නවත්තන්නට කල යුතු දේ වශයෙන් පෙන්වන්නේ අලුතින් තෙල් සහ වැටියක් බහ නොලානේක බව පැහැදිලි කරනවා. අන්න අපට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග කියලා බුදු පියාණන් වහන්සේ වදාරන්නේ ඒ තමයි. ඔබ සංසාර ගමනේදී බුදුරෙයත් මේ රහස කියා දුන්නේ නැති නිසා, බුදුරෙකගේ ඇසුර ලැබුණ නැති නිසා, එබඳු කල්යාණ මිත්‍ර සේවනයේ ඇසුර ලැබුණ නැති නිසා ඔබ නিত্য සුඛ ආත්ම සංකල්පයට යටත්ව වහල්ව සසර ගමනේ ආවා. ඒත් වර්තමාන සමාජයේ නিত্য අනිත්‍ය භාවිතාන ලබන්නේ සද්ධර්මයෙන් නොවේ, සද්ධර්මාර්ථයෙන් නොවේ. ඔවුන් අනිත්‍ය කියන්නේ ඇති වෙන දේවල් නැති වෙනවට. බාහිර ලෝකයේ තියෙන වස්තුන් වල කැඩී බිඳී යාම අවසන් වීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. බාහිර වස්තු සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ කොතනකවත් අනිත්‍යයක් කතා කරන්නේ නැහැ. උන්වහන්සේ කතා කරන ලබන්නේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක පංචකයක් තුල තියෙන දේවල් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ ස්කන්ධ පංචකයක් තුල තියෙන දේවල්ම තමයි නිත්‍ය සුඛාත්ම. අන්න ප්‍රත්‍යඥයයි කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය මුල් කොටගෙන නිත්‍ය සුඛාත්ම සංකල්පයෙන් කටයුතු කිරීම නිසා තමයි අසුද්ධ ස්කන්ධ පහළ වෙන්නේ. අසුද්ධ ස්කන්ධවල නෙවෙයිම නෑ. ලෞකික සෝයක් තියෙන්න පුළුවන්. ලෞකික සෝය වගේම අනිකුත් දුක් ස්වභාවයකුත් තියෙන්න පුළුවන්. එබැවින් ඔබට බුද්ධ භාෂිතය තුළ බුදුන් වහන්සේ හෙළිකල රහස තුළ ඒ බුද්ධෝත්පාදයේ උපත ලැබූ මිනිසෙක් වශයෙන් ඔබට කරන්න තියෙන දේ තමයි අසුද්ධ ස්කන්ධයන්ගෙන් මිදෙන එක. සුද්ධ ස්කන්ධයන්ටපත් වෙන්න වෙනවා. ඒ සඳහා අනුගමනීය ක්‍රියාමාර්ගයක් තියෙනවා. අනුගමනීය ක්‍රියාමාර්ගයට යනවට තමයි පින්නතුනි හිතවතුනි විදසුන් වඩනවා, භාවනා කරනවා, කම්මක්ඛය කරනවායි කියලා කියන්නේ. මේ දේ තේරුම් ගන්න නැතිව තමන්ට කරන්න ඕන කුමක්ද කියලා වටහා ගන්න නැතුව යමෙකුට පුළුවනිද මේ දේ කරන්න? අන්න ඒ තමයි මේ සමාජයේ තියෙන විශාලතම ගැටලුව. ඒ අදාළ નિયમિત දේ යන්ත කරන්නේ නැතුව ඊට පරිබාහිර සරල සුළුසුළු දේවල් කරමින් ඉන්නවා. ඒ බුදු පියාණන් වහන්සේගේ නිර්දේශ නොවේ. ඒවා වෙනත් ආගම් කතෝරුන්ගේ වෙනත් ආගම් වල පවා තිබූ දේවල්. මේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් හෙලිකර දෙය ලොව කිසිදු සමයක තිබුණයි කියලා මම පිළිගන්නේ නැහැ. ඒ පිළිබඳව උන්වහන්සේ වදාලා වූ සමනා සූත්‍රයේ තියෙන උපමාවකුත් මම ඔබට කියන්න කැමතියි. ඉද වික්ඛවේ සමනා, ඉද ဒုတိය සමනා, ඉද තතිය සමනා, ඉද චතුත්ත්ව සමනා. ශුඤ්ඤ පරප්පවාදා සමනේහි අඤ්ඤේති එව මෙතං වික්ඛවේ සම්මා සිහනාදං නදත. මහණෙනි පළවෙනි සමණයත් මේ ශාසනයේ, දෙවෙනි සමණයත් මේ ශාසනයේ, තුන්වෙනි සමණයත් මේ ශාසනයේහි, සිව්වෙනි සමණයත් මේ ශාසනයේහි. අඤ්ඤ පරප්පවාදා, ශුඤ්ඤ පරප්පවාදා. වෙනත් ප්‍රවාද නැත්තම් ඉගැන්වීම් වල මේ ශ්‍රමණ භාවයෙන් තොරයි. මෙසේ සිංහනාද කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ. කවුද මේ ශ්‍රමණ භාවයන් හතර? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. අන්න ඒ ශ්‍රමණයින් ඇතිවන්නේ මේ සසුන තුල කියලා පැහැදිලි කරලා දාරනවා. අපේ සසුන තුල ඒ ශ්‍රමණයින් නැත්නම් එහෙනම් ඒයින් කියවෙන්නේ අපේ සම්මා සම්බුදු සසුනක් කෘතිම දෙයක් බවට පත් වෙලා, හිස් දෙයක් බවට පත් වෙලා කියන එකයි ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් මේ ශ්‍රමණ ස්වභාවයේ ඇතිවන්නේ මෙන්න මේ අසුද්ධ ස්කන්ධයන්ගෙන් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කරගන්න පුළුවන් කෙනෙක් තුලයි. එයා ස්ත්‍රී වෙන්න පුළුවන්, එයා පුරුෂ වෙන්න පුළුවන්, එයා ගිහි වෙන්න පුළුවන්, එයා පැවිදි වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට මේ ධර්මතාවයන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එවිට කර්ම රැස්කිරීම සසරේ ඇවිදින මාර්ගයයි. කර්ම රැස්කිරීමට පාදක වන්නේ නিত্য සුඛ ආත්මණං වූ දර්ශනයයි. කර්මක්ෂය කිරීම දුකින් අතවිඳන මාර්ගයයි. ඒ සඳහා භාවිතා කළ යුතු වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ දර්ශනයයි. වචනේ පාඩම් කරන විභාගයට ලියා ප්‍රතිඵල ලැබීම නොවේ. අනිච්චං දුක්ඛං අනාත්තා කියලා යම්කිසි කාරණයකදී වදන් දෙලක් මිමිනීමක් නොවේ. ඒක තේරුම් ගන්න වෙනවා. පාලියෙන් මේ පිළිබඳව සඳහන් කරන ලබන්නේ නේස්තං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. වැරදි පැත්ත පෙන්වන ලබන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ එය මමය, එය මගේය, එය මගේ ආත්මයයි. ඒකට තමයි නিত্য සුඛ ආත්ම කියන්නේ. නিত্য සුඛ ආත්ම සංකල්පය පරිහරණය කරන්නා තුල කර්ම රැස්වීමක් විනා කර්ම ක්ෂය වීමක් නැහැ. අන අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන මේ වචනේ භාවිතාව නෙමෙයි කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? දැන් දරු කාලය ගැන හිතන්න ඔබගේ. ඔබ අරමුණු රස වින්දා. ඒ අරමුණු වලට ඇලුණ ගැටුණා. ඔබ ඒකක්වත් නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ප්‍රකාශ කළාද? වචනෙන් ප්‍රකාශ කළේ නැහැ. අල්ලා ගැනීමේදී සිදුවන දෙයට නිත්සුඛාත්ම කියලා කියන්නේ. එහෙමනම් උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිත්තස්සනංච. පඨම සහ ဒုတိယා උපාදා පරිත්තස්ස සූත්‍රවල මේ පාඨය සඳහන් වෙන්නේ මහණෙනි අල්ලා ගැනීමෙන් තැවුලක්, අල්ලා නොගැනීමෙන් තැවුලක් දේශනා කරන්නේ. අල්ලා ගැනීම කියන එකට තමයි නිත්සුඛාත්ම කියලා කියන්නේ. අල්ලා නොගැනීමට තමයි අනිදුක්ඛානාත්ම කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට හටගන්නා දේවල් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න එක උත්ජනයාගේ ලක්ෂණයක්. ඒක සංසාරික පුරුද්දක්. ඒකට කියන්නේ අනුසෝතගාමි කියලා. දැන් නිදෙන්න ඕන පුද්ගලයා අනුසෝතගාමි වෙලා බෑ පටිසෝතගාමි වෙන්න වෙනවා. මේක ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න වෙනවා. අන්න ඒ තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළීම, ඒ තමයි ධර්මයේ සරණ කර ගැනීම, ඒ තමයි විදසුන් වැඩීම ආදී වශයෙන් වචනෙන් සඳහන් කරන ලබන්නේ. එදෙනින් අප විසින් සාදාගත් දුකින් මිදෙන්න අවශ්‍ය නම් ඒ දුකින් මිදෙන්න ඕන මරණින් පසු නොවේ. අනාගත දවසකත් නොවේ. වර්තමානයේ ඔබට දුක පවතින්නේ, එතනමයි දුක නැති වූ තැන බුදුන් වහන්සේ වදාළ පරිදි. හතර තියාගන්න. අර මම ඉස්සර සඳහන් කරපු පාඩේ සඳහන් වෙනවා. අල්ලාගෙනින් 100ක් තියෙනවා නම් දුක් 100යි එකක්වත් නැත්තම් දුක් එකක්වත් නැහැ කියලා. ඒ ස්කන්ධ පංචකයන්හිදී පවතින දුක උපාදානයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එතනම දුක නැති වූ තැන බවට පත් වෙන්න සිදු වෙනවා. එබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ වැදගත් වන්නේ දුක නෙවෙයි. දුකට හේතුවයි. හේතුව තේරුම් ගැනීමෙන් දුක නැති වෙනවා. වැදගත් වන්නේ දුක නැති වූ තැනයි. ඒ සඳහා ඔබට මේ ජීවිතේ යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා. ඒ කැපකිරීම නොකර ඔබ ජීවත් වීමේදී මොනම චරිතයක් සංගපෑවා. මව්පිය, දූ දරු, ආගුරු, සිසු ආදී වශයෙන් විවිධ කාර්යභාරයන් ඔබට තියෙන්න පුළුවන්. ඒවා සියල්ල ලෞකිකයි. ඒ ලෞකික යුතුයකම් ඉටු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් තමා ගැනත් හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාහරනවා. තමා ගැන හිතීමේදී සසරට අහු වෙන්නේ තමා. දුකටපත් වන්නේ තමා. ඒන් ගලවා ගැනීමට මවට පියාට ගුරුවරයෙකුට කාටවත් බෑ. ඒ දුකින් අත මිදෙන්නත් අවශ්‍ය වෙන්නේ තමා. ඒ නිසා අත්තානං චේප්‍යං යඤ්ඤා රක්ඛේනං පුරක්ඛිතං තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගේය පඬිතෝ කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා. තමන්ට තමන් ප්‍රියනම් තමා සැක ගැනීම සඳහා තුන් වයසෙන් එක් වයසකදී මිට අවතීර්ණ වෙන්න ඕනේ කියලා තිබෙනවා. මතක තබා ගන්නට ඔබට මිනිසෙක් වූ පමණින් මේ දේ කරන්නට බෑ. ඒට බුදු පියාණන් වහන්සේ හෙලිකර වදාලා වූ දහමේ සරණ අවශ්‍යයි. දහම යනු සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන්නයි. සියලුම සංස්කාරයන් යනු බාහිර ලෝකයේ තියෙන වතුපිටියද කඩම් නොව ඔබේ ඔය චේතනාවට එන්නා වූ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිජ්ජාභි කියන සංස්කාරවලට අයත් ඔබට අයිති දේවල්. අපි ආනිජ්ජාභි සංස්කාර ඔබට තියෙන්නේ නැහැ. ඔබ පව්කරුවෙක් නම් ඔබට අපුඤ්ඤාභි සංස්කාර තියෙන්නේ. ඔබ පෘථග්ජන භාවයේ පින්කරුවෙක් නම් ඔබට පුඤ්ඤාභි සංස්කාරය තියෙන්නේ. ඒ සංස්කාරයේදී එයට ඇලීම ගැටීම තුළ තමයි එය මම මගේ මගේ ආත්මය බවට පත්වන්නේ. එබැවින් මා මේ පිළිබඳව ඉදිරිපත් කරපු කරුණේ මෙන්න මෙහෙම කොටසකුත් කියනු ලබනවා. ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් පාපකාරී ජීවිතයක් ගත කරන විට එය මම මගේ මගේ ආත්ම කොට ගන්නවා. එතකොට පාපයයි මම වෙන්නේ. ඒ මම කොටගත්තු මුලාවෙන් මිදෙන්න ඔහුට බෑ වූ පාපය අතහැර යහපත් පැත්තට ආපුවාම මේ මම නැමැති මුලාව එතෙන් එනවා. එතකොට පින මම බවට පත් වෙනවා. ඒ මුලාව අතහැර ගන්න බෑ ධර්මයේ තේරුණේ නැත්තම් බැරි වෙලා ධ්‍යාන කුසල් පැත්තට ගියොත් එය මම බවට පත් වෙනවා. මා මේකට කියන්නේ කැලේ මාරු වුණාට කොටියාගේ පුලි මාරු වෙන්නේ නැහැ කියන එක. මේ සදහම් අහන්ත තරම් ඔබේ කන වාසනාවන්ත වීම තුල කල යුත්ත කුමක්දයි වටහා ගැනීමට ඔබට හැකියාව ලැබේ නම් ඔබ එදිනෙදා ඉසගිනිගත් එකසේ කියලා පෙන්වනු ලබන්නේ. වර්තමාන මොහොතේ ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, කයට හමු වෙන අරමුණු ඔස්සේ ලෝභ දේශ මෝහ මූල රැස් කිරීම වෙනුවට නිත්‍ය සුඛ ආත්ම සංකල්පෙන් අසු වී සසර උපදින්න හේතු තැබීම වෙනුවට අවසන් කිරීමට යන කෙනෙක් බවට පත් වෙනවා. කම්ම ප්‍රස්තිරීමඩට කම්මක් ක්‍රය කරන කෙනෙක් බවට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔබට සරණවන්නේ කවුද? ඒ සඳහා ඔබට සරණවන්නේ කුමක්ද කියන තේරුම් ගන්න වෙනවා. අන්න එවිට තමයි ධර්මයේ සරණ වෙනවයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයාට හෙළි කර වදාළේ මෙන්න මේ සසර ගමන යන නিত্য සුඛ ආත්ම සංකල්පයෙන් මිදී සසරෙන් ගැලවෙන අනිදුක්ඛානාත්ම නම් වූ දර්ශනය පිළි අරගෙන එයින් අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් කරන ක්‍රියාමාර්ගයට යන්න කියන එක. මෙහිදී තේරුම් ගත යුතු වැදගත් තරණක් තියෙනවා. ඒ තමයි බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙකුට, එහෙම නැත්නම් ඒ ආර්ය පරිපූර්ණ උත්තමයෙකුට මේ ලෝකේ බාහිර වශයෙන් තිබුණ කිසිදු කරුණක් නිසා දුකක් ඇති වුණේ නැහැ. ලෝකේ කරුණු තියෙන්න පුළුවන්. නමුත් ඒවැය බාර ගැනීමක් නැති විට ඒ දුකක් නැහැ. ඒකයි දුක නැති වූ තැනත් එතනමයි කියලා කියන්නේ. අන්න අපටත් මේ ලෝධම් හැමෙදී අරලෝධම් නැමති සිද්ධියක් වර්තමානයේත් අනාගතයේත් සිදු වේවි. අපේව බාර ගැනීමෙන් අපට අනන්ත දඬන වැළපෙන්න කම්පණයට පත් වෙන්න සිදු වෙනවා. අපට පුළුවන්කමක් තිබෙනවා නම් ඒවා බාර නොගෙන ඉන්නට දුක නැති වූ තැනත් එතනමයි කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. එබැවින් මෙම தත්වයට පත්වීම සඳහා ඔබ විසින් කළ යුත්තේ කුමක්දයි තේරුම් ගන්න. දහම් අසා තේරුම් අරගෙන ඒ දහමේ හරය රූප වේදනා සංඥා සංකාර විඥාන කෙන ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නিত্য සුඛ ආත්ම කොට ගැනීම සද්ධර්මයේ නොවේ. අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම සද්ධර්මය. සසරෙන් මිදෙන මඟ නিত্য සුඛ ආත්ම කොට ගැනීම නොවේ. සසරෙන් මිදෙන මඟ අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම. අල්ලා ගැනීමට නිත්සුකාත්ම කියලා ප්‍රකාශ කරනවා. අල්ලා නොගැනීමට අනිද්දුකානාත්ම කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඉදිරියට හේතු නොතබා නිම කරන්න ඔබට පුළුවන් නම්. අන්නේ ඉදිරියට හේතු නොවි ඉතුරු නොවි අවසන් වෙන එකට තමයි කියන්නේ නුවණින් දකින අනිත්‍ය කියලා. අනිත්‍ය කියන්නේ මම නොවේ කියන එක ඇරුණාම ඇති වෙනවා නැති වෙනවා කියන එක නෙවෙයි. දැන් ওই ස්කන්ධ කියන එක කාගෙත් ඇති වෙනවා නැති වෙනවා. ඒකට නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ අනාගතයට හේතු ඉතුරු නොවි අවසන් වෙනවට. ඒ තමයි කර්මක්ෂය කරන ප්‍රතිපදාව. අන්න ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ඕන මෙන්න මේ කරුණ වටහා ගැනීමට. ඔබට කල්‍යාණ මිත්‍රයින් අවශ්‍ය වෙන්නේ මේ කරුණ තේරුම් ගැනීමට. ඔබට ඔවුන් කියා දේවි ඔබ විසින් මේ කාරණේ කරන්න ඕනේ කියන එක. ඒ පිළිබඳ ගාථාවකින් සඳහන් වෙන්නේ මෙහෙමයි. තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛා තාරෝ තථාගත. පටිපන්නා ප්‍රමුක්ඛාන්ති ජායිනෝ මාර බන්දනා. ඔබ විසින් කළ යුත්ත කළ යුතුයි. තථාගතවරු මාර්ගෝපදේශකවරු පමණි. ඒ මාර්ගයට බැසගත්ොත් ඔබ මාර බන්ධනයෙන් මිදෙනවා. මතක තබා ගන්න බුද්ධෝත්පාදයේක ඔබ තලබා සදහම් හමුවීමෙන් පරිබාහිරව කවමදාකවත් මේ තමා ගලවා ගැනීමේ කටයුත්ත කෙනෙකුට කරන්න බෑ. ඒකයි අපෝපත් බුද්ධෝත්පාදයේ අපි තියෙන වාසනාවන්තකම. අපට මිනිසත් බව ලැබී තිබෙනවා. මේ සදහම් කියන කොටස ඔබට වටහා ගන්නට පුළුවනි නම් ඔබට පමණයි මේ සංසාර ගමන නිමා කරන්න මේ දුක් වලින් අත මිදෙන තැනටපත් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් මෙබඳු ධර්ම දේශනාවක් තුළය ප්‍රමාණවත් විග්‍රහ වෙනවායි කියලා අපි හිතන්නේ නැහැ. අප මේ ධර්මදේශනාවන් දිගට කරනවා කරලා තිබෙනවා. අන්තර්ජාලයේ පලා ධර්මදේශනාවන් 100 ගණනක් ඇතුළත් කරලා තිබෙනවා. වෙනත් මාධ්‍ය ඔස්සේ අපි මුණ ගැහෙනවා. පෞද්ගලිකව අපදේශනා කර දේශනාවන් ඕන කෙනෙකුට ලබා ගන්න අවස්ථා සලසා තිබෙනවා. මුදල් ගෙවීමකින් පවා තොරව. මෙබඳු පහසුකම් අපි ඇති කරන ලබන්නේ වර්තමාන සමාජයේ බුදු සමයේ පිහිටෙන් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පිහිටෙන් අවුල් වියවුල් නැති සමාජයක් බවට පත් කිරීම සඳහා අපි හැමදිනම මේ සඳහා උත්සාහවන්ත වෙන්න වෙනවා. ඒ සඳහා කටයුතු කරන්නට වෙනවා. ඒ සඳහා ඔබව තේරුම් ගන්නට වෙනවා. ආර්ය සත්‍ය වටහා ගන්නට වෙනවා. දුකට හේතුව ඔබ ළඟ තියෙනවායි කියන එක තේරුම් අරගෙන හේතුව නැත්තම් දුක නැති උතනට පත් වෙන්න පුළුවන් කියන එක අල්ලා ගැනීම තුල දුකක් අල්ලා නොගැනීම තුල දුක නැතිවීමක් සිදු වෙනවායි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එසේ කර ගැනීම සඳහා ඔබට මෙම ධර්මානුශාසනාවත් උපයෝගී වේවි. ඒ වගේම වෙනකුත් වෙනත් ධර්මදේශනාවලුත් උපයෝගී වේවි. පළමුව ඔබ මෙය තේරුම් ගන්න. තේරුම් ගත්තාම අපට තේරේවි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් ඔබ ළඟ තියෙන්නේ. ඒ හැම එකටම ඔබ මම මගේ කොට ආත්ම කොට ගන්නවා නම් එසන අසුද්ධ ස්කන්ධයන් පවතින්නේ. මම මගේ ආත්ම කොට ගැනීමෙන් තොර වෙන විට සුද්ධ ස්කන්ධ. අන්න කම්මස්සකාරකෝ නප්පි විපාකස්සක වේදකෝ වේදකෝ සුද්ධ ධම්මා පවස්තම්පි ඒ වේතං සම්මදස්සනං. ඔබ ගාව පවතින්නේ සුද්ධ ස්කන්ධ නම් එතනදී සුද්ධ ස්කන්ධය අරුණාම කර්ම කරන්නේ විපාක විඳීමක් නැති තැනටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එබැවින් අසුද්ධ ස්කන්ධ තුල සසර යන ගමන අතහැර දමා ගැනීම සඳහා සුද්ධ ස්කන්ධ ස්කන්ධයන්ගේ මම මගේ ආත්ම කොට ගැනීමේ මුලාවෙන් මිදීම සඳහා අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධම සරණ කර ගැනීමට කටයුතු කරන ලෙස ඔබ හැම දිනාගින් බොහෝ ආදරෙන් බොහෝ කරුණාවෙන් ඉල්ලමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරන ලබනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.